සත්නාම ශ්‍රීවාහෙ ගුරු සාහෙබ ජී තනාස්තරී මහල්ලා පංජවා කාරුෂේවා එක්ක ඕංකාර සත්ගොර ප්‍රසාද සුනහ සන්ත ප්‍යාරේ දිනෝ හමාරේ ජියෝ හාර බේන මොකත නකහු ජියෝ සුනහ සන්ත ප්‍යාරේ දිනෝ හමාරේ ජියෝ හාර බේනා මොකත නකහු ජියෝ නිර්මල කර්මකාර පාරණ පරණහාර අවර ජංජාල තේරා කාහුන කාමදිය ජීවන දේවා පාර බ්‍රහ්ම සේවා එහ උපදේශ මොක බොර දින්නා ජියා තෙසසියොන්න ලයිහිත ජාකෝ කිෂ නාහි බීත අන්ත කී බාර ඕහ සංගන චල්ලා මාන තාන තූ ආරාද හරිකේ ප්‍රීතම සාද ජාකාය සංග තිරෙ බන්ධන ශූතා ගහපාර බ්‍රහ්ම සරණ හිරුදා කමල චරණ අවර ආස කාශ පටල නකිද සෝයි පදත ගියන්නේ තියන්නේ තපාසෝයි නානක ජාතෝ කිරපා කිජා ਗਹ ਪਾਰ ਬ੍ਰਹਮਾ ਸਰਨਾ ਹਿਰਦਾ ਕਮਲ ਚਰਨ ਅਵਰ ਆਸ ਕਾਸ਼ ਪਟਲ ਨ ਕੀਜਾ ਸੋਈ ਭਗਤ ਗਿਆਨੀ ਧਿਆਨੀ ਤਪਾਸੋਈ ਨਾਨਕ ਜਾ ਕਉ ਕਿਰਪਾ ਕੀਜਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਧੰਨਾਤਰੀ ਮਹੱਲਾ ਪੰਜਵਾਂ ਘਰ ਸ਼ੀਵਾ ਇੱਕ ਓਅੰਕਾਰ ਸਤ ਗੁਰ ਪ੍ਰਸਾਦ ਸੁਨਹੋ ਸੰਤ ਪਿਆਰੇ ਬਿਨਾਉ ਹਮਾਰੇ ਜੀਓ ਹਾਰ ਬਿਨ ਮੁਕਤ ਨਾ ਕਾਹੂ ਜੀਓ